Most assuredly, I say unto you, he who hears my word and believes in him who has sent me has everlasting life. සැබවක් සැබවක් නුඹලාට කියමි මාගේ වචනේ අසා මා එවු තනන් වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ. Yes, Jesus saying, you know, when you hear and when you believe, you will have. යේසුස් වහන්සේ මේ සානේ කියවන ඔබ යම් දෙයක් ඇසුවහම ඒ දේ විශ්වාස කරහම ඔබ ලබන්නට යනවා. So when you hear something, යම් දෙයක් ඔබට ඇසුනහම you need to believe. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. You need to believe in what God says. දෙවියන් වහන්සේ කියන දේ විශ්වාස කරන්න අවශ්‍යයි. Because when you believe, you will have. ඔබ විශ්වාස කරහම ඔබට ඒ දේ ලබා ගන්නට පුළුවන්. You will receive something. You will receive what you have believed. ඔබ ලබා ගන්න යන්නේ ඔබ විශ්වාස කරන දේ. You don't have to keep believing and believing. දිගින් දිගටම ඔබ විශ්වාස කරන්නට අවශ්‍ය නැහැ. You know, some people say I'm believing in it, I'm believing that God will give me something. සමහර අය කියන දෙයක් තමයි මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මට මේ දේ දෙයි කියලා. And they keep believing and believing. ඔවුන් දිගින් දිගටම විශ්වාස කරමින් පවතිනවා. But the Bible says when you believe you will have. බයිබලයේ කියන දෙයක් තමයි ඔබ විශ්වාස කරාම ඔබ ඒ දේ ලබනවා. Hallelujah. Hallelujah. Your believing has the ability to receive what you have believed. ඔබ විශ්වාස ඔබගේ විශ්වාස කිරීම තුල ඔබ හැකියාව ලබනවා ඒ විශ්වාස කරපු දේ ලබා ගන්නට. Once you believe, you must live like you believe it. ඔබ විශ්වාස කරාම ඔබ ඒ දේ ලබා ගත්ත ආකාරයට ජීවත් විය යුතුයි. You speak like you believe it. ඔබ විශ්වාස කරන ආකාරයෙන්ම විශ්වාස කරපු දේ ගැන ඒ ආකාරයෙන්ම කතා කළ යුතුයි. The word believe, if you break it, be live. Be live. විශ්වාස be what you believe. You live what you believe. ඒ ඉංග්‍රීසියෙන් ඒ වචනය believe කියන වචනය විශ්වාස කිරීම අපි කඩලා බැලුවහම අපි ඒ විශ්වාස කරන දේ ජීවත් විය යුතුයි. Hallelujah. Hallelujah. So the word of God says you are healed. දේ වචනය කියනවා ඔබ සුවයි. Now live, you believe it and you live your healing. ඔබ සුවයි ඔබ ඒ දේ විශ්වාස කරලා ඒ තුල ජීවත් විය යුතුයි. And speak what you believe now. ඒ වගේම දැන් කතා කළ යුත්තේ ඔබ ඒ විශ්වාස කරපු දේ. Hallelujah. Hallelujah. So the word of God, you need to pay attention and hear the word of God. ඔබ අවධානය යොමු කළා දිගින් දිගටම වචනය ඇසිය යුතුයි. Every time you hear the word of God, it is God speaking to you. ඔබ දේව වචනය අසන හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. You know, right now it's not Pastor Roshan speaking to you. It is God speaking to you. Then Pastor Roshan ඔබට කතා කරනවා නෙවෙයි දෙවියන් වහන්සේම ඔබට කතා කරනවා. Because the word of God is God. බන්ද දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ නිසා. The word of God is a person. දේව වචනය පුද්ගලයෙක්. So every time you hear the word of God, ඔබ දේව වචනය අසන හැම අවස්ථාවකදීම just believe it, don't argue with the word. ඔබ විශ්වාස කරන්න වචනය එක්ක තර්ක කරන්න එපා. The Bible says the word of God is quick and sharp, it is powerful. බයිබලයේ කියනවා දේව වචනය දෙමහත් කඩුවක් වගේ එය ජීවමානයි බලවන්තයි. Hallelujah. Hallelujah. The word of God is alive. දේව වචනය ජීවමානයි. It has life in it. ජීවණයක් තිබෙනවා එහි තුල. It is alive. ඒ ජීවමානයි. Every time you hear the word of God, that word comes alive into your spirit. ඒ දේ වචනේ අසන හැම අවස්ථාවකම ජීවමානව වචනේ ඔබගේ ආත්මයට ඇතුල් වීමක් සිද්ධ වෙනවා. Hallelujah. Say the word of God is alive. ඔබ කියන දේව වචනේ ජීවමානයි. The moment you receive the word of God, ඔබ වචනය අසපු ඒ මොහොතේ, it becomes alive in you. Hallelujah. ඒ ජීවමාන වෙනවා ඔබ තුල. And that is why we say it is able to do what it says. ඒකයි අපි මේ ආකාරයෙන් කියන්නේ වචනයට හැකියාව තිබෙනවා එහි කියා ඇති දේ කරන්නට. When you receive that word, it will do what it says inside of you. ඒ වචනේ ඔබගේ ආත්මයට ඔබ ලබා ගත්තහම වචනේ කියා ඇති දේ ඔබ තුල වචනය ක්‍රියා කරනවා. Hallelujah. Hallelujah. Say the word of God works in me. ඔබ කියන වචනය මා තුල ක්‍රියා කරනවා. The word of God works in on your behalf. වචනය මා වෙනුවෙන් ක්‍රියා කරනවා. It works for you. Hallelujah. ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා වචනය. And it will do what it says for you. ඒ වගේම වචනය කියා ඇති දේ ඔබ වෙනුවෙන් කරනු ලබනවා. Hallelujah. Hallelujah. And every time you believe the word of God. ඔබ වචනය විශ්වාස කරන හැම අවස්ථාවකදීම. And you act on that word. ඒ වචනය ඔබ ක්‍රියාවට දමනකොට it will do what it says වචනය කියා ඇති දේ ඔබ වෙනුවෙන් කරනු ලබනවා. And you will have testimonies. ඔබට සාක්ෂියක් තිබෙනවාමයි. Hallelujah. Hallelujah. Hallelujah. And your testimonies will never end. ඔබගේ සාක්ෂි නතර වෙන්නේ නැහැ. You know that every day you can have a testimony. ඔබ දන්නවද හැම දවසකම හැමදාම ඔබට සාක්ෂියක් ලබන්න පුළුවන් බව? Hallelujah. Hallelujah. Say I have a testimony every day. ඔබ කියන්න මට හැමදාම සාක්ෂියක් තිබෙනවා. Because the word of God is alive in me. මන්ද වචනය ජීවමානව මා තුල ඇති නිසා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. In Acts chapter 20 verse 32. ක්‍රියාපොතේ 20:32 පදේ. This is a scripture that we look many times. අපි බොහෝ වාර ගානක් බලන බයිබල් පදයක්. But every time you look at this there is fresh revelation. මෙය බලන හැම අවස්ථාවකදීම අපට නැවුම් එලිදරව්වීම් ලැබෙනවා. You know, the word of God can never go stale. ඔබ දන්නවද කවදාක්වත් දේව වචනය නරක් වෙන්නේ නැහැ පරණ වෙන්නේ නැහැ. You know some people say oh it's the same word pastor is bringing. සමහර අය කියන්න පුළුවන් එකම වචනේ නේද මේ බයිබල් පදේ පාසල් ඉඳලා ගන්නේ. I know this word. I have heard this. මම මේක අහලා තියෙනවා කලින්. But you know the word of God becomes fresh every time you hear it. මේ වචනය අපි අසන හැම අවාරයකම එය නැවුම් ලෙස අපි තුලට ඇතුල් වෙනවා. It's like fresh bread. How many of you like the smell of fresh bread? නැවුම් පාන් වගේ කී දෙනෙක් ආසද අලුත් පාන් කන්න? I like to go to Kiehl's in Thalawathukoda at about 3 o'clock. Because they have hot bread. Kiel salawathukotta havas dawal 3ට wage yanakota honda unu paang tiyenawa. It is the same with the word of God. De wachanayat e aakarai. When you come to church you must smell fresh bread. Amen. E alut paang wage e suwanda unu paang wage api e suwanda wachanen labiyutu. Hallelujah. So now brethren. Dang sahodariyani. Look at the word there. Now it's the word of God is a now word. Hallelujah. එතන කියනවා දැන් කියලා. Hallelujah. Hallelujah. You know although this was written many years ago. මේ ලියනු ලැබුවේ අවුරුදු ගණනාවකට කලින්. But this word is for now. Hallelujah. නමුත් මේ වචනය අදාළ වෙන්නේ දැන් වර්තමානයට. Hallelujah. Hallelujah. Do you have a need in your life today? අද දවසේ ඔබගේ ජීවිතයේ අවශ්‍යතාවයක් තිබෙනවද? The Bible says so now brethren. Bible ekena dan sahodariyani you can receive something for your now situation obage dan vartamane vatavarane udessa vachane niyam deyak labannata puluwan you don't have to wait for tomorrow heta dawasa wenakan oba inna awashya naha the word of god can be applied today and now de vachane obata ada dawasema kriyawata damannata puluwan I commend you to god hallelujah deva vachane kerahi mama obawa bara denawa I commend you to god දෙවියන් වහන්සේට මම ඔබව බාර දෙනවා. And to the word of his grace. එම අනුග්‍රහයේ වචනයට මම නුඹලාව බාර දෙනවා. Hallelujah. There's a word of grace. ඒ අනුග්‍රහයේ වචනයක් තිබෙනවා. And in that grace word there is life. ඒ අනුග්‍රහයේ වචනය තුල ජීවනය තිබෙනවා. You know there are many many people preaching the word of God. බොහෝ දෙනා දේව වචනය දේශනා කරනවා. But there is a word called the word of grace. නමුත් අනුග්‍රහයේ වචනය කියලා වචනයක් තිබෙනවා. Because in that word of grace, there's no religion, it has life. මේ අනුග්‍රහයේ වචනය තුල එය ආගමික ස්වභාවයක් ගන්නෙ නැහැ එම වචනය තුල ජීවනය අන්තර්ගතයි. Hallelujah. This morning you're hearing the word of grace that is able to give you life. Amen. මේ උදැසන ඔබ අහනවා ඒ අනුග්‍රහයේ වචනය කරන කොටගෙන ඔබට ජීවනය ලැබෙනවා මේ උදැසන. Says which is able. Everyone say able. ඔබ කියන්න හැකියාව to build you up hallelujah ඔබ ගොඩ නගන්නට හැකියාව ඇත මේ වචනය තුල you know pastor Karen thought something new to me in this scripture මේ දේව වචනය තුල පාස්ටර් කාරන් වික්ට අලුත් දෙයක් මට ඉගැන්නුවා if you remember the first day I was interpreting and when she said that you know my interpretation you know broke down a bit because it was something new for me මට අලුත් දෙයක් මම එකතු කරගත්තා මම පරිවර්තනය කරද්දී පාස්ටර් කාරන්ට පළවෙනි දවසේ she said God builds himself into you first. ප්‍රථමයෙන්ම ඇය කියපු දෙයක් තමයි දෙවියන් වහන්සේ උන් වහන්සේව ඔබ තුල ගොඩනගනු ලබනවා. And I went home and I studied that scripture. මම නිවසට ගිහිල්ලා ඒ බයිබල් පදය හොඳට අධ්‍යයනය කරා. And it says I commend you to God. දෙවියන් වහන්සේට මම නුඹව බාර දෙනවා. That means the apostle is saying I am commending, I am letting God be built in you. ඒකෙන් අර්ථවත් වෙන්නේ මම ඉඩ දෙනවා දෙවියන් වහන්සේව ඔබ තුල ගොඩ නැගීමට. Because he was leaving Ephesians after this final address. මන්ද ඒ අපෝස්තුලතුමා මේ අවස්ථාවෙන් අනුතුරුව ඒ ස්ථානෙන් පිට වෙලා යන්න සූදානම් වුණා. So he was saying now God is going to build himself in you through the word. එම නිසා අපෝස්තුලතුමා ඒ සෙනගට කතා කරලා කිව්වා දැන් මින් අනතුරුව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය කරන කොටගෙන උන්වහන්සේව ඔබ තුල ගොඩනගනවා කියලා. Hallelujah. Hallelujah. The words of God is going to build you. දෙවියන් වහන්සේගේ වචන ඔබව ගොඩනගනවා. God himself is going to build himself into you. දෙවියන් වහන්සේම ඔබ තුල ගොඩනගනු ලබනවා. And when that happens, ඒ දේ සිද්ධ වුණාම your thinking becomes different. ඔබ සිතන ආකාරය වෙනස් වෙනවා. You begin to think like God. දෙවියන් වහන්සේ සිතන ආකාරයට සිතන්නට ඔබ පුරුදු වෙනවා. Because in the word are the thoughts of God. බණ්ඩ වචනය තුල දෙවියන් වහන්සේගේ සිතුවිලි අන්තර්ගතයි. Hallelujah. Hallelujah. So you begin to think like God. එම නිසා දෙවියන් වහන්සේ සිතන ආකාරයට සිතන්නට ඔබ පුරුදු වෙනවා. You know many people don't think like God. Many Christians. බොහෝ කිතුනුවන් දෙවියන් වහන්සේ ආකාරයට සිතන්නේ You know many Christians think like the world. ලෝකේ ආකාරයට තමයි ඔවුනුත් සිතන්නේ බොහෝ කිතුනුවන්. Many are called worldly Christians because their thinking has not changed. ඔවුන්ට කියනවා ලෞකික කිතුනුවන් කියලා මන්ද ඔවුන් සිතන ආකාරය වෙනස් වෙලා නැති නිසා. You remember Pastor Karen was saying the Holy Spirit is leading me to say something. Pastor Karen වික්ට කියපු දෙයක් තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ යම් දෙයක් කියන්නට බව පොළඹවනවා කියලා. Remember last Sunday I think and she said there are some people who think that your prosperity and your success is in another country. ඇය කියපු දෙයක් තමයි ගිය ඉරිදා දවසේ දේශනා කරනකොට සමහර අය මේ ස්ථානයේ ඉන්න සිතනවා මාගේ සඵලත්වය සාර්ථකත්වය තිබෙන්නේ විදේශ රටක කියලා. So you're thinking if you get a visa to such and such a country මේ රටට යන්න වීසා ලැබුණා නම් then you will be successful. ඔබ සාර්ථකයි කියලා ඔබ සිතනවා. But then Pastor Karen said something very powerful. බලවත් දෙයක් Pastor Karen වික්ට කිව්වා. She said your success doesn't come from another country. ඔබගේ සාර්ථකත්වය පැමිණෙන්නේ වෙනත් දේශයකින් නෙවෙයි. The source of your success is God. ඔබ දෙවියන් වහන්සේ තමයි ඔබගේ සාර්ථකත්වයේ මුල කියලා කිව්වා. Hallelujah. Hallelujah. So it doesn't matter wherever you are. ඔබ කොහේ සිටියත් ඒක ප්‍රශ්නයක් නැහැ. If you are connected to God. දෙවියන් වහන්සේට ඔබ සම්බන්ධ නම්. And to his word. උන්වහන්සේගේ වචනයට ඔබ සම්බන්ධ නම්. Your success is assured. සාර්ථකත්වය නියතයි ඔබට. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You be success in your financial life. ඔබගේ ආර්ථිකය තුල ඔබ සාර්ථකයි. In your health, in your family, in your business. ඔබගේ සුවය තුල, පවුල තුල, ව්‍යාපාර කටයුතු වල. Hallelujah. Hallelujah. It doesn't matter wherever you are. ඔබ ඉන්න ස්ථානය කුමක් වුවත් God is the source of every good thing in your life. ඔබගේ ජීවිතයේ සියලු යහපත් කාරණා තුල ආරම්භය ඒ දෙ සපයන්නේ දෙවියන් වහන්සේ විසින්. Say with me, you know God is the source of every good thing in my life. මගේ ජීවිතයේ සියලු යහපත් දේ තුල දෙවියන් වහන්සේ මාගේ සැපයුම. Hallelujah. Hallelujah. So he builds himself to you. උන්වහන්සේම ගොඩනගනවා ඔබ තුල. So that you can think like him. එවිට ඔබට උන්වහන්සේ සිතන ආකාරයෙන් සිතන්න පුළුවන් වෙන විදියට. So that you can speak like him. උන්වහන්සේගේ ආකාරයට කතා කරන පිණිස. Hallelujah. Hallelujah. And secondly, it says it builds you up. ඒ වගේම ඒ ස්ථානයේ කියනවා වචනය ඔබව ගොඩනගනවා. The word builds you up. වචනය ඔබව ගොඩනගනවා. So that your success can be seen by everyone. එවිට ඔබගේ සාර්ථකත්වය අන් සියල්ල දකින පිණිස. Hallelujah. Hallelujah. You know, do you know that when you become successful others notice it? ඔබ දන්නවද ඔබ සාර්ථක පුද්ගලයෙක් වුණාම අන් අය ඒ දකින බව? In 1 Timothy chapter 4 verse 15. 1 තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. It says 1 Timothy chapter 4 verse 15, it says, meditate on these things, give yourself entirely to them, that your progress may be evident to all. Nube divunu vima siyallata penena pinisa e deval kadisara lesa bhavita karimin ehima vachaneema yedi sitinna. Hallelujah. It says, when you give yourself to the word, දේව වචනයට ඔබ මුළුමනින්ම සම්පූර්ණයෙන්ම යොමු වුණාම there's another translation, it says when you throw yourself to the word, වෙනත් පරිවර්තනයක කියනවා ඔබ මුළුමනින්ම දේව වචනය කෙරෙහි ඔබ නිදහස් වෙනකොට right, like you throw yourself in the night, you throw yourself to the bed, රාත්‍රිය අපි ඇඳට වැටෙනවා වැතිරෙනවා ඇඳේ, ඒ වගේම වචනයට වැටෙන්න වැතිරෙන්න වචනය තුල you know when you jump to the bed you're not going to get hurt, you're going to have some nice sleep. ඔබ දන්නවා ඇඳට වැටුනහම හොඳ සුවබර නිින්දක් ඔබට ලැබෙනවා බීමට වැටෙන්නේ. You throw yourself to the word. ඒ වගේම වචනය වෙතට අපි විසි වුණහම hallelujah, don't think you know what will happen to me. ඔබ හිතන්න එපා කුමක් වෙයිද මට කියලා. The word is going to make you progress. වචනය ඔබව දියුණු කරනවා. And everyone will see your progress. ඒ වගේම අන් අය ඔබගේ දියුණුව දකිනවා. Hallelujah. Hallelujah. You know, your outward appearance will change when we start trusting the word. අපි දේ වචනය කෙරෙහි විශ්වාසය තබනකොට ඔබගේ පිටස්තර පෙනුම පවා වෙනස් වෙයි. You become more beautiful and more handsome. ඔබ වඩා අලංකාර වෙනවා. You become so fresh. Hallelujah. ඉතාම නැවුම් වෙනවා. Say I'm fresh every day. ඔබ කියන දිනපතා මම නැවුම්. Hallelujah. Hallelujah. When you give yourself to the word. ඔබ වචනය වෙනුවෙන් කැප වුණාම මුළුමනින්ම you become fresh. Hallelujah. ඔබ නැවුම් වෙනවා. Praise the Lord. ප්‍රශංසා වේවා. Just like you wash yourself when you have a shower, you feel very fresh, isn't it? ඔබ දන්නව නේද ඔබ නෑවහම ඔබට නැවුම් බවක් දැනෙනව ඇඟට. In the same way when you wash yourself with the word, ඒ වගේම වචනයෙන් ඔබ නෑවහම when you meditate on the word, ඔබ වචනය මෙනෙහි කරාම you become fresh from the inside. ඔබ ඇතුළාන්තයෙන් නැවුම් වෙනවා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා දෙවියන්. In Proverbs 16:20 I saw this lovely word. Proverbs 16:20. හිතෝපදේශය 16:20. On the amplified if you can give me. Amplified පරිවර්තනය දෙස බලමු. He who heeds to the word wisely will find good. දේව වචනය දෙස ප්‍රඥාවන්තව යෙදෙන තැනැත්තා යහපත් දේ ලබා ගන්නේය. Now look at this. He who deals wisely and heeds God's word and counsel shall find good. Hallelujah. Hallelujah. ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න, ඒ වගේම දේව වචනය කෙරෙහි යොමු වෙන්න මන්ත්‍රණය යහපත් මන්ත්‍රණය ලබනවා. Look at that, he deals wisely and heeds God's word. ඔහු ප්‍රඥාවන්තව ක්‍රියා කරනවා, දේව වචනය කෙරෙහි යොමු වෙනවා. So that means you know he's not making excuses. ඒ කියන්නේ නිදහසට කාරණා දෙන්නේ නැහැ. You know many people make excuses why they can't spend time with God's word. බොහෝ අය නිදහසට කාරණා දෙනවා ඇයි දේව වචනය සමග ඔවුන්ට කාලය ගත කරන්න බැරි කියලා. But the one who deals wisely and heeds God's word shall find good. එතන කියනවා How many of you want to find good? ප්‍රඥාවන්තව කටයුතු කරන්න, දේව වචනය කෙරෙහි යොමු වෙන්න, යහපත් මන්ත්‍රණය යහපත් දේ ලබා ගන්නවා. Whoever leans on, trusts in and confident in the Lord, happy, blessed and fortunate is he. Amen. Hallelujah. Yam pamana kenek deva vachanehi randi sitinawada vishwasa karanawada deviyan wahanse kerahi nisakawa sitinawada ohu preethimat aashirwadalat vasanawanta kenek. Hallelujah. Amen. Do you want to be happy, blessed and fortunate? Oba kamathida preethimat aashirwadalat vasanawanta kenek wannata? Happy all the time. Nirantarainma satutin sitima? Did you notice Pastor Karen all the time happy? Oba dakkada Pastor Karen nitharama satutin? I was amazed all the time her face is smiling. Nitharama Pastor Karen ge moona sinahawa. After lunch she was having a little snooze in the place we were having lunch. අපි ඒ දවල් ආහාර ගත්ත තැන දවල් කෑමෙන් පස්සේ ටිකක් නිදාගත්තා. Pastor Karen was sleepy, but even in sleeping she's smiling. නිදාගෙන ඉන්න ගමන්වත් පුටුවේ හිනහ වෙනවා. That's because she has learned to lean on and trust in the word of God. ඇයි එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? ඇය දේව වචනේ දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙන කෙනෙක්. Say happy, blessed and fortunate is me. Hallelujah. ඔබ කියන්න ඒ ප්‍රීතිමත් ආශිර්වාදලත් වාසනාවන්ත තැනත්තා මමයි. Hallelujah. Hallelujah. Hallelujah. That's me. The Bible is talking about me. බයිබලයේ කතා කරන්නේ මා ගැනයි. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. The word of God is so important for us. දේව වචනේ ඉතාමත්ම වැදගත් අපට. Invest in the word. ඔබ ආයෝජනය කරන්න වචනය කෙරෙහි. Never say I don't have time to read the word. කවදාකවත් කියන්න එපා දේව වචනය කියවන්න මට වෙලාව නැහැ කියලා. Your success depends on the word of God inside you. ඔබගේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඔබගේ ආත්මයේ ඇති දේව වචනය අනුවයි. Hallelujah. Hallelujah. You know another thing that pastor, you know, Karen suddenly stopped and said the Holy Spirit is saying this to me. තවත් කාරණාවක් පාස්ටර් කාරන් එක ක්ෂණයකින් නවත්තලා කිව්වා සුදාත්මයන්න් වහන්සේ මට මේ දේ කියනවා කියලා. This was at the pastor's conference. Conference එකේදී සම්මන්ත්‍රණය තුලදී. Was it the first day? She was saying about talking about the importance of church attendance. සභාවට පැමිණීමේ වැදගත්කම ගැන ඇය කතා කරන විට she began to explain that. ඒ දේ විග්‍රහ කරන්නට පටන් ගත්තා. And later on she was telling me ඊට පස්සේ මට කිව්වා the Holy Spirit asked me to speak about this. සුදාත්මයන්න් වහන්සේ මට කිව්වා මේ ගැන කතා කරන්න. But I was speaking to pastors and leaders. නමුත් ඒ වෙලාවේ මම කතා කරේ සභාපාලකවරුන්ට සහ නායකයන්ට. And I was thinking is this the right word? මම හිතුවා මේක නිවැරදි දෙයක්ද කියලා. But you know God told me so I spoke. දෙවියන් වහන්සේ මට කියපු නිසා මම මේ දේ කතා කරා කියලා. You know why is church attendance so important? ඇයි ඉරිදා දවසේ දේව ගෘහයට පැමිණීම වැදගත් වන්නේ? You know why is this so strongly emphasized? ඇයි මේක විශේෂ කොට අවධානය යොමු කරන්නේ මේ උදෙසා? Number 1 it is in the Bible. ප්‍රථමයෙන්ම මේ දේ දේව වචනේ බයිබලයේ තිබෙනවා. When we come to the church that we enter into an atmosphere which the world cannot give us. අපි සභාවට පැමිණියහම පවණයි මෙවැනි වාතාවරණයකට ඇතුල් වෙන්නේ ලෝකයට බැහැ එම වාතාවරණය අපට ලබා දෙන්නේ. It's an atmosphere of faith. ඇදහිල්ලේ වාතාවරණයක්. It's an atmosphere of encouragement and strength. ධෛර්යමත් කිරීමේ ශක්තිය ගෙන දෙන වාතාවරණයක්. It's an atmosphere of the supernatural. ඒ වගේම සුභා උත්තරීතර ක්‍රියාව සිදුවෙන වාතාවරණයක්. Hallelujah. Can you think of any better place than to be in the house of the Lord? දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටීමට වඩා වෙන යහපත් ස්ථානයක් තිබේද? I cannot even imagine. මට හිතා ගන්නවත් බැහැ. You know this morning the best place to be is this place and you have chosen that. Amen. God bless you. මේ උදෑසන හොඳම ස්ථානය සිටින්නට මෙම ස්ථානය ඔබ තෝරාගෙන තිබෙනවා මෙහි සිටින්නට. When you come here and sit down, you know the moment you sit down, you know something has already taken place. So you have received something. ඔබ මේ ස්ථානයට ඇවිල්ලා වාඩි වුණ ක්ෂණයකින්ම ඔබ තුල ඔබගේ ජීවිතේ යම් දෙයක් සිද්ධ වෙලා ඉවරයි. Hallelujah. And as you get up, as you keep hearing the word, faith begins to build up in you. දේව වචනේ දිගින් දිගටම අසනකොට ඇදහිල්ල ඔබ තුල වැඩි වෙනවා. And when you leave this place, ඔබ මේ ස්ථානෙන් පිට වෙලා යනකොට, you are taking that very atmosphere to your house. ඔබ ඒ වාතාවරණයම ඔබ තුලින් රැගෙන යනවා ඔබගේ නිවසට. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Grace has increased in your life. අනුග්‍රහය වැඩි වෙලා ඔබගේ ජීවිතේ. Ability has increased. Favor has increased. හැකියාව වරප්‍රසාදය වැඩි වෙලා ඔබගේ ජීවිතේ. Hallelujah. You are strengthened and encouraged. ඔබ ශක්තිය ලැබලා ධෛර්යමත් වෙනවා. Hallelujah. Hallelujah. In Psalm 92 verse 13. ගීතාවලිය 92:13 වෙනි පදයේ කියනවා. Psalm 92 is the flourishing chapter. මේ අවුරුද්දට අදාළ සමෘද්ධිය පිළිබඳ පරිච්ඡේදයේ තිබෙන ගීතාවලිය 92. We should be meditating on it in different translations. විවිධ පරිවර්තන අරගෙන අපි මේ දේ මෙනෙහි කරමින් සිටිය යුතුයි. Those who are planted in the house of the Lord. ස්වාමින් වහන්සේගේ ගෘහයෙහි හිඳුවන ලද්දෝ. Did you see those who are planted in the house of the Lord? ඔබ දැක්කද? ස්වාමින් වහන්සේගේ ගෘහයෙහි හිඳුවන ලද්දෝ. Whose roots have gone down. ounge mul yachata gihilla they are connected with the house of god deviyan wahansege gruhaya ekka oun sambandha vela sitinne they are just coming to church as a religious duty agamika vativathawan ishta karannata oun nikan ohe sabawata enne ne last week pastor Karen said those who come to church once a week maybe they are religious once a week only satiyakata ekaparak sabawata enawa nan e aagamikai kiyala so that means we need to come to church more than once e kiyanne api sabawata satiyakata ekaparakata wada paminiya yutu you know there are many church activities through the week boho kriya walin siddha wenawa we got cell groups we have prayer meetings satiya tula we got cell group silem raswim tibenawa yaaknya raswim tibenawa we have city church nagarik sabhava tibenawa so many things are happening in the church boho deval siduwemin pavatinawa satya tula you know on sunday is a celebration api irida dawase me sthanayata paminenne samarannata but you can come the other days and as you come you are planted hallelujah ඔබ නිරන්තරයෙන්ම දේව ගෘහයට පැමිණෙනකොට ඔබව හිඳවනව ලබනවා. Hallelujah. Hallelujah. You know last week I had a new person in my cell and yes. I was so blessed with that person. He came early. The cell starts at 7:30. This brother he came at 7 and he was calling me, "Pastor, I've come for the cell." ගිය සතියේ මාගේ සෛලයට අලුත් සහෝදරයෙක් පැමිණියා ඔහු කලින් ඇවිල්ලා හතමාරට සෛලේ තිබෙන හතට ඇවිල්ලා මට කෝල් කරා and I'm sure when he left his smile was very big when he left it was even bigger than when he came ඔහු එනකොට ඔහු සිනහ මුසු මෙවෙනින් පැමිණියේ නමුත් පිට වෙලා යනකොට ඊට විශාල වෙලා ඔහුගේ මූණේ සිරියාව සිනහ look at that he says shall flourish in the courts of our god දෙවියන් වහන්සේගේ මිදුලවල සඵල වන්නෝය and they shall still bear fruit in old age they shall be fresh and flourishing hallelujah ස්වාමීන් වහන්සේ අවංක බවත් මාගේ පර්වතය බවත් උන් වහන්සේ තුල කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස you know fresh and flourishing hallelujah නැවුම් සහ සමෘද්ධිමත් I like the word fresh you know I'm talking about being fresh මම කතා කරන්නේ නැවුම් වීම ගැන මම මේ වචනෙට හරි කැමතියි You can grow old but still be fresh hallelujah ඔබ මහලු වයසට පත් වෙන්න පුළුවන් ඒ වුණාට නැවුම්ව සිටින්න පුළුවන් You know age is only a number hallelujah වයස නම්බරයක් විතරයි hallelujah hallelujah But those who are planted in the house of the Lord they shall be fresh and be flourishing Amen දෙවියන් වහන්සේගේ ගෘහයේහි හිඳවන ලද්දෝ ඔවුන් නැවුම් සහ ඔවුන් සමෘද්ධිමත් If some of you have been thinking you know my number is getting going higher and higher I want to tell you don't look at the number look at the word hallelujah Amen සමහර අය හිතමින් හිටන ඔබගේ වයස නම්බරය එන්න වැඩි වෙනවා කියලා නමුත් ඔබගේ වයසේ ඉලක්කම දිහා බලන්න එපා දේව වචනය දෙස බලන්න Every birthday say I'm fresh and flourishing හැම උපන් දිනයකම ඔබ කියන්න මම නැවුම් මම සමෘද්ධිමත් Hallelujah සිංහල අපි කියන වයසට යනවා අපි වයසට යන්නේ වයසට එනවා අපි Hallelujah Amen every year age is getting fresh amen we have been renewed like an eagle praise god raja aliyekumen api enna enna ihalata essa wenawa apiwa naum wenawa praise the lord hallelujah so we come to church to api, hear the voice of god deviyan wahansege katahanda asannata api sabawata to serve the lord unwahanseta sewaya karannata yesterday we had lunch with the worship team all those who took part in the meetings රැස්වීම් කිහිපය තුළම නමස්කාරයෙන් සේවය කරපු සියලු දෙනා එක අපි ආහාර ගත්තා. No one sister gave a testimony. එක සහෝදරියක් ඇයගේ සාක්ෂිය දුන්න. You know I want to be in the worship team but my voice is not good. ඇය කියපු දෙයක් තමයි මං කැමති නමස්කාර කණ්ඩායමේ සිටින්න නමුත් මගේ කටහඬ මිහිරි මදි කියලා. It is not your good voice but your good attitude that will take you to the worship team. ඔබගේ යහපත් ආකල්පයයි নমස්කාර කණ්ඩායමට ගෙනියන්නේ ඔබගේ මිහිරි කටහඬ නෙවෙයි the number one qualification to serve god is a good attitude නම්බර් 1 සුදුසුකම දෙවියන් වහන්සේට සේවය කරන්නට ඔබගේ යහපත් ආකල්ප hallelujah hallelujah you know when you serve in the house of god දෙවියන් වහන්සේගේ ගෘහයේ සේවය කරනකොට your attitudes will begin to be challenged ඔබගේ ආකල්ප අභියෝග කරනු ලබනවා you learn to become more humble ඔබ වඩා යහපත් වෙනවා because you work as a team මන්ද ඔබ කණ්ඩායමක් හැටියට කටයුතු කරන නිසා. You know, when you work as a team, you have to be humble. ඔබ කණ්ඩායමක් ලෙස කටයුතු කරනකොට ඔබ යටහත් විය යුතුමයි. I told you Pastor Karen said many things from the stage. Pastor Karen Victor බොහෝ දේවල් stage එකේ ඉඳලා කිව්වා. But I learned many other things when we met her personally. පෞද්ගලිකව ඇය සමග කටයුතු කරනකොට මම බොහෝ වෙනත් දේවලුත් ඉගෙන ගත්තා. You know, one time she said, එක දෙයක් කියපුවේ ඇය, a humble person is someone who knows Jesus. යටහත් කෙනෙක් කියලා කියන්නේ යේසුස් වහන්සේව දන්න කෙනෙක්. A humble person has to know Jesus. යටහත් කෙනෙක් යේසුස් වහන්සේව දැනගත යුතුමයි. The more you know Jesus, ඔබ යේසුස් වහන්සේව දැනගන්න, the more you become humble. ඔබ වඩා යටහත් වෙනවා. You cannot know Jesus and be proud. ඔබ යේසුස් වහන්සේව දැනගෙන උඩඟු වෙලා ඉන්න බෑ. Hallelujah. Hallelujah. So when you're humble, you are willing to be the servant. ඔබ යටහත් කෙනෙක් නම් ඔබ සේවය කරන්න සූදානම්. Hallelujah. Jesus said the most honorable in the kingdom of God is the servant of all. දෙවියන් වහන්සේගේ රාජධානියේ ගෞරවනීයම තැනත්තා තමයි සියලු දෙනාටම සේවය කරන තැනත්තා. And we must first learn to serve in our house. ප්‍රථමයෙන්ම අපගේ නිවෙස්වල අපි සේවය කරන්න ඉගෙන ගත යුතුයි. You know, sometimes when children go to other houses for a night out or whatever it is, සමහර වෙලාවට අපගේ දරුවන් වෙනත් අයගේ නිවෙස් වලට ගියහම they are very good, they are very helpful in that house, in the house that they are visiting. ඔවුනේ යන ගෙවල් වලට ගියහම හරිම යහපත් ලෙස කටයුතු කරන, උදව් උපකාර කරන. Oh, your son was very good at it. He was very helpful. He arranged the bed before he left. And the parents say they never do that in our house. ඒගොල්ලෝ ඒ පිටකෙවල් වලට ගියහම ඇඳ හදලා තමයි ඇඳෙන් එළියට බහින්නේ, වෙන වෙන විවිධ ආකාරයට උපකාර කරන. හැබැයි දෙමව්පියන්ට කිව්වහම කියනවා ඒ ආකාරයේ ගෙදර ඉන්නේ නැහැ කියලා, උදව් කරන්නේ නැහැ කියලා. So I always tell my people, you know, first you have to learn to serve in the house of God in your local church. මම මගේ සෙනගට කියන එක දෙයක් තමයි නිතර නිරන්තරයෙන්ම ඔබගේ ගෘහයේහි සභාවේහි ඔබගේම සභාවේ සේවය කරන්න ඉගෙන ගන්න. And then God will take you to be you know, a more powerful servant of God, serving the nation, doing things all over the country. ඉන් අනතුරුව දෙවියන් වහන්සේ බොහෝ බලවත් දේශකයන් හැටියට ඔබව විවිධ ස්ථානයට ගෙන යාවි. One more thing before I close. Don't fight your thoughts. This is Pastor Karen speaking. Pastor Karen. Don't fight your thoughts with thoughts, but with the word of God. ඔබගේ සිතුවිලි එක්ක ඔබ සටන් කරන්න එපා. නමුත් දේව වචනය කැටුව ඔබ සටන් කරන්න. You know, have you seen these Facebook posts Pastor Liz has put? They're wonderful, isn't it? ඉතා අලංකාර ලෙස Pastor Liz මේව Facebook එකේ දාලා තිබෙනවා. We do not overcome thoughts with thoughts, but with words from the word of God. Hallelujah. අපි අපගේ සිතුවිලි වලින් ජය ගන්නේ නැහැ, තවත් සිතුවිලි වලින්. නමුත් දේව වචනයෙන් තමයි අපි ජය ගන්නෙ. Now, you know what does this mean? මේකෙන් අර්ථවත් වෙන්නේ කුමක්ද? When something a challenge comes to your life. ඔබගේ ජීවිතයට අභියෝගයක් පැමිණියහම maybe some bad news or whatever it is. අයහපත් ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. You don't dwell on that and keep thinking, now, you know, what am I going to do? What am I going to do? ඒ අයහපත් ප්‍රවෘත්තිය ගැන සිතමින් ඒ තුලම randy sitting na epa dan mokakda man karanne kiyala and starting to think your own thoughts about that situation. E avasthawa gana oy rinawadi abiyogaya gana obageema situwili sitanne epa. If you do that, you get weak and weaker. Oba ede karot oba enna enna durwala wenawa pamanai. Because your thoughts, you know, the thoughts that the enemy gives you or the circumstances bring to you cannot be fought with your own ability, only your own thinking. Satura oba tulata genena situwili wenna puluwan naththam obageema situwili rinawadi situwili walin obata jaya gannata baha. This happens so often when people get healed. Boho aakaren me de sidu wenawa get healed when they're healed in their body, they receive healing. Suwaya labuwahama maybe they receive a miracle. Ount haas kamak unahama and then they suddenly you have a symptom coming back. එක පාටම රෝග ලක්ෂණයක් පැමිණෙනවා ඒ සුවය ලැබීමෙන් අනතුරුව. And then you start thinking, you know, am I really healed? You know, why is this symptom coming? ඇත්තටම මම සුවයිද? ඇයි මේ රෝග ලක්ෂණය පැමිණියේ කියලා ඔන්න ඔබ හිතන්න ගන්නවා. But what does he say? You fight, you overcome with the words from the word of God. Hallelujah. අපගේ සිතුවිලි අපතුල අපි ජයගන්නේ දේව වචනේ ඇති වචන කරන කොටගෙනයි. So at that moment you now think about the word. Your focus is not on what is happening now, on your thoughts. Your focus is now on the word of God. ඔබගේ සිතුවිලි විය යුත්තේ ඔබගේ වාතාවරණය නැත්නම් සිතුවිලි ගැන නෙවෙයි දේව වචනය කෙරෙහි. This morning's rhapsody also has that. මේ උදෑසන යථාර්ථයේ රිද්මේ පොතේ තේදී තිබුණා. You know what you focus on becomes bigger and bigger. ඔබගේ අවධානය ඔබ කුමක් කෙරෙහි යොමු කරනවද ඒ දේ එන්න එන්න විශාල වෙනවා. If you focus on the negative thing, that negative thing will become bigger and bigger and fear will come into your life. ඔබ ඍණවාදී කාරණාවක් පිළිබඳව ඔබගේ අවධානය මුළුමනින්ම යොමු කරනවා නම් ඒ ඍණවාදී වාතාවරණය එන්න එන්න විශාල වෙලා. As you train yourself to look away from that and look to the word, focus on the word, you know, you will see strength coming to you, faith rising, and you will be an overcomer in that situation. ඍණවාදී දේ ගැන විතරක් බැලුවත් ඍණවාදී කාරණාව ඉතා විශාල වෙලා බිය ඇතුල් වෙනවා ඔබගේ ජීවිතයට. නමුත් දෙවියන් වහන්සේ දෙස උන් වහන්සේගේ වචනය දෙස පමණක් ඔබ අවධානය යොමු කරොත් ඔබ ඒ වාතාවරණය තුළ නිසකවම ජය ගන්නවාමයි. Do you understand that? ඔබ ඒ දේ තේරුම් ගත්තද? But this happens as you train yourself, as you keep doing it, and then you find naturally you will begin to move in that direction. මේ දේ මේ ආකාරයට සිදු කරන්න නම් ඔබ ඔබගේ ජීවිතය ඔබගේ සිතුවිලි පුහුණු කර ගන්නට අවශ්‍යයි. එවිට සාමාන්‍ය ලෙසම ඔබ තුලින් මේ ආකාරයට ඔබ කටයුතු කරાવી. Proverbs 23 verse 7 says, as a man thinketh, so he shall be. හිතෝපදේශයේ 23:7 කියනවා මනුෂ්‍යයා සිතන ආකාරයට ඔහු වන්නේය. Proverbs 23 verse 7, as a man thinketh, things in his heart, so is he. Hallelujah. තමාගේ සිතින් ගණන් ගන්නා ලෙසම ඔහු වන්නේය. You know what you think is what you're going to become. ඔබ සිතන්නේ කුමක් ගැනද ඔබ ඒ ආකාරයටම වෙන්න යනවා. So your thinking, your thoughts are so important. ඔබගේ සිතුවිලි ඉතාමත්ම වැදගත්. So your thoughts must be on the word of God. ඔබගේ සිතුවිලි විය යුත්තේ දේව වචනය ගැනයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. The Bible says God has not given to us a spirit of fear. දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ බය දුකමේ ආත්මයක් අපට දීලා නැහැ. But fear comes sometimes. නමුත් සමහර අවස්ථාවන් වල බිය පැමිණෙනවා. When we see the newspaper, when we watch the television, when we hear, you know, so and so saying something. ප්‍රවෘත්ති පත්‍ර බැලුවහම නිවුස් අහනකොට වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක් යම් දෙයක් කියනකොට. Suddenly fear comes. එකපාරට බිය ඇතුල් වෙනවා. You know, but what do you do then? කුමක්ද ඔබ කළ යුත්තේ? We say God has not given to me fear. ඔබ කිය යුත්තේ දෙවියන් වහන්සේ මට බය දුකමේ ආත්මය. This fear is not from God. දීලා නැහැ. මේ බිය පැමිණෙන්නේ දෙවියන්. I refuse to be fearful. දෙවියන් වහන්සේගෙන් නෙවෙයි බිය. I refuse to fear. බිය මම ප්‍රතික්ෂේප කරනවා. Hallelujah. But he has given me the spirit of power. උන්වහන්සේ මට බලයේ ආත්මයක් දීලා. The power is inside of me. බලය මා තුලයි. Hallelujah. The Holy Spirit is inside of me. ශුද්ධාත්මයන් වහන්සේ මා තුලයි. So I have the power inside of me. බලය මා තුලයි. This fear has to flee. Hallelujah. බිය මා තුලින් පහරෙනවා. I'm not entertaining fear in my life. මගේ ජීවිතේ මම බියට ඉන්නේ. Because I have a spirit of power. මන්ද බලයේ ආත්මයක්. I have a spirit of love. ප්‍රේමයේ ආත්මයක් and I have a sound mind. Hallelujah. හික්මවීමේ ආත්මයක් මා තුල තිබෙන නිසා. I have a sound mind. Hallelujah. හික්මවීමේ ආත්මයක් මා තුල තිබෙන නිසා. Hallelujah. As you begin to focus like that. මේ ආකාරයෙන් අවධානය යොමු කරහම වචනය කෙරෙහි. As you begin to proclaim like that. වචනය ප්‍රකාශ කරහම fear will flee from you. Hallelujah. බිය ඔබෙන් දුර වෙනවා. You look for that fear and it is not there. Hallelujah. ඔබ හොයාවි කොහේ තිබිච්ච බිය කන්නේ. You find your fears are gone. Hallelujah. ඔබට හේතු ගැනීම ඔබෙන් බිය දුර. Praise God. Hallelujah. ඔබ ඉවරයි. Hallelujah. ප්‍රශංසා වේවා. And as you learn to do it more and more and more. දිගින් දිගට මේ දේ කරන්න ඔබ පුහුණු වුණහම fear will fear you. Hallelujah. බිය ඔබට බිය වෙන්න යනවා. Hallelujah. Hallelujah. Say fear is afraid of me. ඔබ කියන්න බිය මට බයයි. Because I know the word of God. මන් දේව වචනය දන්න නිසා. Hallelujah. Hallelujah. Hallelujah.